ධර්මානුශාසනාව කරුණු පින්දුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. සද්ධාවන්ත පින්නතුනි, කුමාරවරු වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් ත්‍රිස් දහසක් සංඝ පිරිස අරිහත්ත්වයේ පිහිටුවමින් නිවන් දොරටු 21ක් විවරණය කරමින් දේශනා කළ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ පාඨය ධර්මදේශනයේ සඳහන් මාතෘකා කරන්නේ යදුනේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ධම්මානුපස්සන සතිපට්ඨානයේ සතර වෙන්නයි බුද්ධංග විපස්සනාව අනුපිළිවෙලින් ප්‍රයත්නේ සමත විපස්සනා භාවනා මාර්ගයේ ස්ථාගතයක් දැනක් මේ බුද්ධංගයන් සම්බන්ධ අවබෝධේ සම්පංවා අධ්‍යාත්ම සති සම්බුද්ධංගං අක්ඛිනේ අධ්‍යාත්ම සති සම්බුද්ධංගෝ පිජානාති සෝතිය සංතානෙහි සති සම්බුද්ධංගේ ඇත්තේ දීනං මව සංතානෙහි සති සම්බුද්ධංගේ ඇත්තේ යයි නුවමින් දැනගනි අසංකංවා අධ්‍යාත්ම සති සම්බුද්ධංගං නක්ඛිමේ අධ්‍යාත්ම සති සම්බුද්ධං ගෝති ඛජානාති සෝකීය සංකාමෙහි සති සම්බුද්ධංගේ නුමැත්තේ නම් මාමේ සංකාමෙහි සති සම්බුද්ධංගේ නැතයි නුවමින් දැනගනි යථාතේ අනුප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස උක්ඛාගෝ හෝති පංච ඛජානාති යම් පිළිවෙතක් අනුගමනය කිරීමෙන් නූපන්නා වූ සති සම්බුද්ධංගේ උපදින්නේ නම් එයද නුවණින් දැනගනි යතහාච උප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනාය කාරිපූරී හෝති සංච ප්‍රජානාති යම් පිනෙක් මඟක් අනුගමනය කිරීමෙන් උපන්නා වූ සති සම්බුද්ධංගයේ භාවනාවෙන් පිරිසුන් බවටපත් වේ නම් එයද නුවණින් දැනගනි මේ තමයි සූත්‍ර පාඨයේ චිතේ. බොජ්ජංග කියන වචන වාක්‍යයේ කවුරුත් නිතර අහලාසි. බෝධියා, බෝධිසවා, අංගාක බොජ්ජංගා. බෝධියා, බෝධිසවා, අංගාකි. බෝධිය කියන මේ වචනේහි තේරුම් දෙකක් මෙතන තියෙනවා. බෝධියා කියන්නේ සතර මාර්ගඥානය. සෝවාන් මාර්ග ඥාන, සතරදාගාමී මාර්ග ඥාන, අනාගාමී මාර්ග ඥාන, අරහත් මාර්ග ඥාන. මේ සතරට කියනවා බෝධි. ඒක වචන වශයෙන් ස්ත්‍රීලිංගික වචනයකින් දැක්වේ බෝධියා. නම් බෝධියගේ. බෝධිස්ස කියන මේ වචනයෙන් ප්‍රකාශ වෙන්නේ සරුවඥන් වහන්සේ. සරුවඥන් වහන්සේගේ අංග දෙකෙන් තේරෙන බුද්ධංග කියන සතර මාර්ගඥාන බෝධියේ අංග දෙකින්ද බෝධි අංග බුද්ධංග. සරුවඥන් වහන්සේගේ ආභෝධයක අංගක් තේන උපකාරු දෙකින්ද බෝධිස්ස අංගා බුද්ධංග. මේ තේරුම් දෙක දෙන්න. බෝධි කියන වචනේ තේරුම් පහක් තියෙන බව අහලයි. මාර්ගඥාන සතරක් බෝධි. කලඥාන සතරක් බෝධි. සරුවඥාඥානියක් බෝධි. නිර්වාණ ධාතුවක් බෝධි. සරුවඥන් වහන්සේද බෝධි. දැන් මෙතන කියන්නේ අර්ථ දෙකක්. සතර මාර්ගඥාන බෝධියට අංග වශයෙන් උපකාර වන ධර්ම බුද්ධයන්. සරුවඥන් වහන්සේගේ ආභෝධයට අංගලයෙන් උපකාර වන ධර්ම බුද්ධයන්. ඒවා ධර්ම ස්වභාව හතක් තියෙනවා. සති, ධම්ම විචය, විරිය, දීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා. මේ ධර්මතා හත විපස්සනාවට අරමුණු. විපස්සනාවට අරමුණු කරන ආකාරයයි මේ සූත්‍ර පාඨයෙන් ඉදිරිපත් වෙන්නේ. එයින් දැක්කම ඒක බුද්ධංගයක් ගැන. සතිය මාර්ගඥාන සතරේට අංග බැවින් බුද්ධයාක. සතිය සරුවඥන් වහන්සේට ආභෝධය සඳහා අංග වශයෙන් උපකාර වෙන බැවින් බුද්ධයාක. ධම්ම විචේ කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව සතර මාර්ගඥානයේහි ආභෝධයේට අංග බැවින් බුද්ධයාක. සරුවඥන් වහන්සේගේ ආභෝධයේට අංග බැවින් ධම්ම විචේ බුද්ධයාක. විරිය. විරිය කියන්නේ උත්සාහය. සතර මාර්ගඥානයේ ආභෝධය සඳහා අංග බැවින් විරිය සම්බොජ්ජංගය. සරුවඥන් වහන්සේගේ ආභෝධයේ අංග වූ බැවින් විරිය සම්බොජ්ජංගය. තීති. තීති නිරාමස ප්‍රීති. පංච වර්ණ ප්‍රීති. සතර මාර්ගඥානයෙන් ගන්න ආභෝධයේ අංග වූ බැවින් තීති සම්බොජ්ජංගය. සරුවඥන් වහන්සේගේ ආභෝධයේ අංග වූ බැවින් තීති සම්බොජ්ජංගය. පස්සද්ධි. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. සෝබන සාධාන ප්‍රායක දෙකක්නේ. ඒ පස්සද්ධිය සතර මාර්ගඥානයෙන් ලැබෙන ආභෝධයේ අංග වූ බැවින් පස්සද්ධි සම්බොජ්ජංගය. සරුවඥන් වහන්සේගේ ආභෝධයේ අංග වූ බැවින් පස්සද්ධි සම්බොජ්ජංගය. සමාධි ඒකාග්‍රතාව. සතර මාර්ගඥානයෙන් ලැබෙන ආභෝධයේ අංග වූ බැවින් සමාධි සම්බොජ්ජංගය. සරුවඥන් වහන්සේගේ ආභෝධයේ අංග වූ බැවින් සමාධි සම්බොජ්ජංගය. උපේක්ෂා. උපේක්ෂා කියන්නේ මෙතන දසවිධ උපේක්ෂා අතුරින් උපේක්ෂා සම්බොජ්ජංගය උපේක්ෂාව. ධර්මතාවයෙන් යෙදෙන්නේ සෝභන සාධාරණ ගණයේ තැපෙන සත්‍ර මධ්‍යස්ථතා කියන චෛතසික ධර්මයයි. සත්‍ර මධ්‍යස්ථතා ප්‍රිය වූ වස්තුන් කෙරෙහි ප්‍රිය වූ පුජ්‍යයන් කෙරෙහි මධ්‍යස්ථතාව. ඒකයි මෙතන බොජ්ජංග උපේක්ෂා. එතකොට සතර මාර්ගඥානයෙන් ලැබෙන ආභෝධයේ සතර මධ්‍යස්ථතාව අංග වූ ගැනීම බොජ්ජංග සම්බුද්ධිය උපේක්ෂා සම්බුද්ධිය. සරුවඥන් වහන්සේගේ ආභෝධයේ සතර මධ්‍යස්ථ උපේක්ෂා වශයෙන් අංග වූ ගැනීම උපේක්ෂා සම්බුද්ධිය. මේ ධර්මතා හත සෝවාන් ආදී මාර්ගඥාන සතරේද ඵලඥාන සතරේද ඉතිරිවක් නැතුව ඒකාබද්ධව සම්පින්දිතව පහළ වේ. පූර්වභාග සංතානවල පූර්වභාග කුසල් විදි පූර්වභාග ප්‍රතිපදාවෙහිදී මේවා නාන වශයෙන් වැඩෙන. එතකොට මේ බොජ්ජංග ධර්මයන් අපේ සංතාන තුළ වැඩෙන්නේ විශේෂයෙන් භාවනාව. අනිකුත් දාන ආදී කුසල ධර්මයන්ගෙන්ද බොජ්ජංග වැඩෙනවා. විශේෂයෙන් වැඩෙන්නේ භාවනාව. ඒක් නිසාද භාවනාව මනෝමය. මනෝමය කුසල කර්මයන්ගේ භාවනාව ඒ මනෝමය කුසල කර්මයේ ඉරිදීවන ගමන් කරන ලබන්නේ මාර්ගඵල ධ්‍යාන අවිඥා මාර්ගඵල දක්ෂ. කොටින් කියනවා නම් උත්තරී මනුෂ ධර්ම. මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියේ මහාගත ලෝකෝත්තර ධර්මයන් උදෙසා තමයි භාවනාව කෙරේ. භාවනාවේ අනිසංස පහක් කියන ඒවා ඉදිරියට දැනගන්න ලැබේ. භාවනාවේ සමථ භාවනාවේ ආනිසංසම කියන පහක් ප්‍රධාන වශයෙන්. විදර්ශනාවට පාදක වීම. දිට්ඨධම්ම සුඛ විහාරේ රත් මේ ජීවිතයේ සැපිරණේ වාසී කෙරේ. වාගේ විපස්සනාට පාදක වී. අභිඥාට පාදක වී. නිරෝධ සමාපත්තියට පාදක වීම බ්‍රහ්ම ලෝකෝත්පත්තියට පාදක වී. කර්ම පහක් කියන ප්‍රධාන ලක්ෂණ. එයින් බෞද්ධයන් වශයෙන් මේ සමත භාවනා වඩන්නේ විපස්සනාට පාදක වනු පිණිසයි. එයින් දිට්ඨධම්ම සුඛ විහරණයක් ලැබෙනවායි. අභිඥාවකත් මේක උපකාර වෙනවායි. යම් කලක අනාගාමී රහත් වුණා නම් නිරෝධ සමාපත්තිය උපකාර වෙනවායි. අරිහත්ත්වයටපත් නොවී සිටින නොවී සිටින බඹලෝත්පත්යේ උපකාර වෙනවායි. එනිසා මේකෙන් පංච මහා ආනිසංසයක් ඇති ඒ සමත භාවනාව විපස්සනා ඍද්ධුවම මාර්ගඵල අධිගමනයේ කිනිසයි. එනිසා ඒ සමත විපස්සනා භාවනා වැඩිීමේදී බොජ්ජංගහත අනිවාර්යෙන් වැඩෙන. එතකොට මේ බොජ්ජංගහත වැඩෙන කිනිස අප විසින් අනුගමනය කළ යුතු ධර්මතා 56ක් තියෙනවා. ඒවත් අපි මේ වෙලාවේ සංක්ෂේපෙන් හරි කිය යුතුයි කියලා. දැන් අපි සලකා බලමු තමන්ගේ සිතේ සති සම්බොජ්ජංගයේ තියෙනවද නැත්ද කියලා තෝරගන්න ඕන. දැන් මේ සමත භාවනා වඩාදී විපස්සනා කරන්නේ නැහැ කියවනේ. යම් කලක සමත භාවනා නුදුනටපත් වී විපස්සනාට හැරෙනවා. විපස්සනාට හැරි නාම ධර්ම විදර්ශනාට හරවනවානි. චිත්තචාසික ධර්ම අන්නේදාට බොජ්ජංග ධර්ම අපට පැහැදිලිවම දැක ගන්න පුළුවන්. ඒ වගේම සමන් දැනුතුනත් මේ භාවනා කරද්දී මේවා ඇත්ද නැද්ද කියලා භාවනාවේ නැගිටලා බලන්න පුළුවන්. ඒ කියන්නේ සමතරන් වේලාව නිමදී අගතෙන් මේ බලන්න පුළුවන්. ඒක විපස්සනාවක්. දැන් අපි එකම දැන් සමත භාවනා වඩාගෙන ගියා. අතරතුර හොඳට සිහිය පිහිටලා මනරින් නනා සිහිය පිහිටන. අස්සාද ප්‍රසාකරණ ඉතා පැහැදිලිව ගන්නා සිහිය පිහිටන. එතකොට භවණ අවසානයේ හිතෙනවා මේ වෙලාවේ මගේ සිතේ සති සම්බුද්ධංගේ මනරින් කරගෙන. කොයිනාතර භවනා කරන කාලයේ තුල සතිය අමතක වෙනවා. කුෂ්මරාල්ල මෙහි කරන්වත් අමතක වෙනවා. නනනි යන. ඒගොල්ල සිත විචිකිත් යන. එතකොට භවණ අවසානයේ හිතන්නේ මේ භාවනා සමතන් පරියන්ගේ සුරදී මගේ සතිය විසිරීය. අමතක වුණා. අන්න ලක්ෂණේ අධ්‍යාත්ම සති සම්බුද්ධංගෝ මගේ සිතේ ඒ වෙලාවේ සති සම්බුද්ධියන්ගේ නැති වුණා කියලා තේරුණා. යකා ජනුස්සන්න සිතේ තවත් වැඩගත් වෙනවා. අපේ සිතේ නූපන්න සති සම්බුද්ධියන්ගේ උපදින්නට, උකන්න සති සම්බුද්ධියන්ගේ භාවනාවෙන් පිරිසුණු වීමට උපකාරක ධර්මතා කියන හතරක්. ඒක තමයි මෙතන දැනගන්න ඕන වැදගත් කරන්නේ. ඒ කියන්නේ ආය කෞසල්‍ය. දැන් හැම දෙයකම කියනවනේ පිරිහීමේ ඥාන නුවණ අපාය කෞසල්‍ය. ගරිතුමේ ඥාන නුවණ උපා ආය කෞසල්‍ය. පිරිහීම වළක්වාගෙන වැඩිදියුණුව කරසා ගන්නා නුවණ උපාය කෞසල්‍ය. එයින් දැන් මේ ගුණම උසම පිළිගන්න. සමාධි සිටේ අත්තාවෝ සතියේ පිරිහින බව දන්න, පිරිහින හේතුත් දන්න, ඒ දැන ගැනීම තමයි අපාය කෞසල්‍ය. නම් පිරිහින දැන ගැනීම නිය. කියලා මේ සති සම්බොජ්ජං උපදීන ඇති කොහොමද කියලා දැනගන්න. ඒ දැන ගැනීමේ නුවණ ආය කෞසල්‍ය. ඊළඟට පිරිහින වළක්වා දිනුවොත සම්මුවා ගන්න නුවණක් තියෙනවා. ඒක කියනවා සානුකප්පක ඥාන කියලා. කන්නක සුදුසු නුවණ. හරියට ඒ වෙලාවට එළඹ සිටිනවා මෙහෙම කළ යුතු විදිය. අන්නේ පිළිවෙත් මඟ තමයි අනුගමනය කිරීමේ නුවණ උපාය කෞසල්‍ය ඥාන. දැන් අපි සලකා බලමු කොහොමද මේ සතිය කිරිහින්නේ නැතුව සතිය දිනු කරගැනීමේ පිළිවෙත් හතර. අස්ති දිට්ඨේ සති සම්බුද්ධං ගාමීය ධම්ම සත්‍යෝනිකෝ මනසිකාර බහුවී සාරෝ අයමහාරෝ අනුක්කන්නස්සවා සති සම්බුද්ධංගස් උත්පාදාය උපන්නස්සවා සති සම්බුද්ධංගස් භාවනාය කාර්යපූර්ණ සංවත්ති. මහණෙනි සති සම්බුද්ධංගේ ඉදීමක හේතු කරුණු තියෙනවා. ඒවා කෙරෙහි යෝනිසෝ මනසිකාරේ පාක්වන්නේ නම් එය නූපන්නා වූ සති සම්බුද්ධංගේ ඉදීමක උකන්නාව සති සම්බුද්ධයන්ගේ භාවනාවෙන් පිරිසුන් වීමට ආහාරයක් වෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්නේ හතර ඊළඟ කාර්යකතාව මෙහි පහදා දෙනවා. සති සම්පජඤ්ඤං මුත්ත සති කුද්දල පරිවර්ජනසා උපක්ඛිත සති කුද්දල සේවනසා කදදී මුත්තසා මෙන්න ඒ පිළිවෙත් හතර. සති සම්පජඤ්ඤං නූතං සතියේ උපදීන්ට උකං සතියේ වැඩෙන්ට සති සම්පජඤ්ඤේ ආහාරයක් වෙන ප්‍රත්‍යක්ෂය. මුත්ත සති කුද්දල පරිවර්ජනසා සිහි මුලාවෙන් කටයුතු කරන සිහියෙන් කරව කටයුතු කරන අයගේ ආශ්‍රයෙන් අනුගමනය කිරීමෙන් වැළකෙනවා. උපක්ඛිත සති පුද්ගල සේවනක සෑම ඉරියව්වක් සෑම ක්‍රියාවක් ගානේ මනා සිහියෙන් මනා නුවණින් කටයුතු කරන කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම අනුගමනය කිරීම නූපල් සති සම්බොජ්ජන්ගේ උපදින්ට උපන් සති සම්බොජ්ජන්ගේ වැඩෙන්ට ආහාරයක් වෙන ප්‍රත්‍යක්ෂය. සබදි මුත්තතා සෑම ඉරියව්වක දීම මම සතිය වඩන්නේ මේ කියන අදිස්ථානීය කටයුතු කිරීම. සදදි මුත්තතා තන් අදි මුත්තතා කදදි මුත්තතා. දැන් සංසාර බලමු සතු සම්බොජ්ජන්ගේ ලැබෙනකොට සති සම්පජාණිය වඩන්න තියෙනවා. මොකද සති සම්පජාණිය. කවුරුත් දන්නවා සතිපට්ඨාන සූත්‍රයෙන් දෝතකෙන්ලා කියන කර්ම හතක්. අභික්ඛන්තේ අභික්ඛන්තේ සම්පජානකාරය. ඉදිරියට යනකොට පියවරක් පාසා තෙහි ආපස්සටනකොට පියවරක් පාසා තෙහි ආලෝකිතේ විලෝකිතේ සම්ප්‍රඥානකාරී ඉදිරි බලනකොට ගලීමක් පාසා තෙහි හැරී බලනකොට ගලීමක් පාසා තෙහි සම්මිංජිතේ පසාරිතේ අත්පා ආගේ නැමීමේදී සිහියේ දිගහැරීමේදී සිහියේ සංඝාගත චීවර ධාරණය වික්ෂුන් වහන්සේ නම් අන්දනේ ඇඳීම, කටේ දැඳීම, කනකොඩ සූර දැරීම, දෙපොඩ සූර දැරීම, ආශ්‍රාතක ගැනීම, ආගමිනේ පරිහරණය, ඉරිකර සංහරණයේදී එකක් ගාමේ සතිය. අසකේ තීකේ සමිතේ සායිති. ඉන් ගිහි පින්නතුන් නම් සමාගේ ඇඳුම් ඇඳ ගැනීම, තමන්ගේ ආහාර පාන සඳහා බඳුන් ගැනීම ආදිය සිහි. ඊළඟට ආහාර පාන ආදී භෝජ්‍යාගයේ පිළිගැනීමේදී, වැළඳීමේදී, මෝදවීමේදී, දක්න දීම ආදී සම කටයුතුකදී සති. උච්චාර ප්‍රස්තාව සම්මේ සම්ප්‍රජානකාරී. දැසිකිනි වැසිකිනි ආදී ශාරීරික කෘත්‍යයන්ෙහිදී සිහිය. ගතක් විසින් කෙලෙසක් ගැනීම පවා එම නැත්නම් පාරා ගැනීම පවා හැම දෙයක්ම සිහිය. අසුත් ගතේ සිටේ නිසින්නේ සුත්තේ ගහගත්තේ භාසිතේ තුන්හි භාවේ යාම සිටීම ඒ වගේම වාඩි වීම ශයනගත වීම නිදා ගැනීම අවදි සිටීම කතා කිරීම නිහඬව සිටීම මේ කම උදා අනු උදා කටයුත්තකදී පවා සිටී මෙන්න මේ ස්ථාන සතේදී අපේ සිහිය මනරින් ප්‍රාර්ථනා කරන විතරෙන් දුවන ඒකාන්තයෙන් පවතින අන්නේ සිහියයි නුවණයි දෙක අත්‍යවශ්‍ය වැඩගෙන තවක්නා හැසිරීම තමයි සත්‍ය සම්පජඤ්ඤය කියන්නේ. ඒ සතු සම්පජඤ්ඤයේ වර්ණකොට ඒකාන්තේ නූපන් සතියේ සති සම්බුද්ධියන්ගේ වැඩේ. නූපන් සති සම්බුද්ධියන්ගේ උපදීන උපන් සති සම්බුද්ධියන්ගේ වැඩේ. මේක පළවෙනි කාරණා. අනික සිහියෙන් තොර පුද්ගලයන්ගේ ආදර්ශ ගැනීමෙන් වැඩේ. ඒ කියන්නේ කී දේ මතක නැහැ, කළ දේ මතක නැහැ, සුභ දේ මතක නැහැ, සුභ කන මතක නැහැ, ආහාර ගන්නවත් මතක නැහැ, වතුර නෑවද මතක නැහැ, හැම දෙයක්ම මතක නැහැ. ඒ මොකද? විතර විශේෂ රුචියකින් ඒක වෙන්නේ. කිසිම නෑ කතියක් වර ස්වභාවයක් නැහැ. එනම් පුද්ගලයන් ගැන කියනවා භක්ත නික්කිත කාක සදිතේ පුද්ගලී කියලා. දැන් මේ කපුක කෑම ගුලි ගුලි කටේ තියාගෙන හංගන. ගස් දෙනේ වල කොළස් වාස්ති රහලේ ඉනුකට ආස්ති කොළඹ වාස් සංගම අයම තමයි. ඡාත මතක න්‍යායයන් ගන්න. එයාම න්‍යායකරණ කියනවා ගොදුරු යාය. ඉතින් අර හංගත්තු දෙ වෙන කෙනෙක් තමයි ගොදුරු කරගන්නේ කුඹියා. ඒ වගේ කෙනකී දෙය කෙනෙක් කිසියම් මනසකාරයක් මතකයක් නැති පුද්ගලෙලෙ. ඒ අත්ංගයේ ආදර්ශ ගැනීම අනුගමනය කිරීමෙන් වැළකී සිටීම අවශ්‍යයි. උපක්කිත සති පුද්ගලක සේවන කාකිනේ මේ සති සම්පජන්යෙන් යුක්තව කටයුතු කරන සත්පුරුෂෝ ඉන්නවා. හැම කටයුත්තකම සතිය යුක්තයි. එවැනි උතුම්නම් දැකීම, ඇසීම, අනුගමනය කිරීම, ආශ්‍රය කිරීම සති සම්බුද්ධියට ආහාරයක්. අනික තමයි මම සෑම ඉරියව්වකදීම දෙලඳ සිටි සිහියෙන් කටයුතු කරන්නේ කියා දැඩි අධිෂ්ඨානයෙන් ඉස්සුවේ. ඒකයි කඩ දෙන්නේ. මේ කාරණා හතර අනුගමනය කරනකොට සමාගේ සතිය වැඩෙනවා, උපදිනවා, උපන්න සතිය වැඩෙනවා. ඊළඟට භාවනා පරිපූර්ණ වීගෙන මේ වචනේ කියන්නේ අරිහත්ත්වයට දක්වා. අරිහත්ත්වයට දක්වා සතිය වැඩෙනවා. දෙවෙනි කාරණේ තමයි සමාගේ සංකාමේ ධම්මවිචේ සම්බොධ්‍යංගේ තියනවා නම් ඇති බව නුඹින් දකිනවා. නැතිනම් නැති බව නුඹින් දකිනවා. යම් ක්‍රමයකින් ධම්මවිචේ සම්බොධ්‍යංගේ උපදී නම් උපදින ආකාරයේ දකිනවා නුඹින්. යම් කියකින් උසන්න ධම්මවිචේ සම්බොධ්‍යංගේ මාර්ගඵල නිවන දක්වා වැඩෙනවා නම් වැඩෙන ආකාරයත් නුඹින් දකිනවා. මේ දෙයට ධම්මවිචේ සම්බොධ්‍යංගේ ඒ ධම්මවිචේ සම්බුද්ධියන්ගේ මේ අවස්ථාව තුන අපට තියෙනවා. ආයි කවසල්ලි, අපාය කවසල්ලි, උපාය කවසල්ලි. ඒ කියන්නේ යම් විදියකින්ද ධම්මවිචේ සම්බුද්ධියන්ගේ වැඩෙන්නේ, වැඩෙන ආකාරයේ නිවනින් දකිනවා ආයි කවසල්ලි. යම් විදියකින්ද ධම්මවිචේ සම්බුද්ධියන්ගේ පිරිහෙන්නේ, පිරිහෙන හේතු පිරිහෙන ආකාර දැනගෙන සිටීම අපාය කවසල්ලි. ඊළඟට පිරිහීමේ දොරට වලස්වාදන ගැටිදුණුීමේ හේතු අනුගමනය කිරීමේ සානුක්කත්ක ඥානයේ තැනට ඉලෙන්නේ සිටින නුවණ උපාය කෞසල්‍ය. මේ තුන අවශ්‍යයි. එතකොට දැන් අපි සලකා බලමු ධම්මවිචේ සම්බොධ්‍යංගයේ ප්‍රඥාව නුවණ. දැන් අපි මේ භාවනා කරනකොට සමහර අවස්ථාවල බොහෝම පැහැදිලිව සිහිය අපට එන්නේ සිටිනවා. මනාව නුවණක් ඇතුළේ තියෙනවා. එතකොට සිහියයි නුවණයි කියනකොට නුවණ වෙන් කරලා තේරුම් ගන්නවා මේක තමයි මම කර නුවණට උපකාර වන ප්‍රඥාව ධම්මවිචේ සම්බුද්ධිය. හැබැයි භාවනාවේ ඇතුළෙ නෙමෙයි. භාවනාවේ නැගිටලා ඉතින් නැගිටලා ඒකෙන් හිතනවා. කොහොම කියන්නේ ඔය අතර තුර අපට වඩා අමතක වෙනවා ඒ අමතක වීමේදී සතියෙන් විත්‍රුත් වෙනකොට තමයි නුවණ නැහැ. ප්‍රඥාව නැහැ. දැනීමක් නැහැ. ඒතරොත් භාවනා අවසානයේ දෙනවා මගේ භාවනා කමතහන් වෙලා වෙදී මේ විදිහට ප්‍රඥාවෙහිවත් ධම්මයේ සම්බුද්ධියන්ගේ නැති අවස්ථාවක් තියෙනවා. ඊළඟට සලකා බලන කොහොමද මේ ධම්මයේ සම්බුද්ධියන්ගේ උපදින්නේ කොහොමද කියන්නේ. අන්න ඒක සලකා බලන තමයි අර අවසන්දී ඥානය. ධම්මයේ සම්බුද්ධියන්ගේ වැඩීම සම්බන්ධව සත්‍යාගතයන් වහන්සේ දේශනා කළා. අත්ති දික්කමේ ධම්මයේ සම්බුද්ධං ගක්ඛානීය ධම්ම සත්‍ය යෝනිසෝ මනසකාර බහුලීකාරෝ අයමහාරෝ අනුක්ඛන්නසව ධම්මයේ සම්බුද්ධං ගස් උපාදාය උපන්නසව ධම්මයේ සම්බුද්ධං ගස් භාවනා පරිපූර්ණ සම්පත්තිය. නූකන්න ධම්මයේ සම්බුද්ධංගේ උපදින නිසා උපන්න ධම්මයේ සම්බුද්ධංගේ මාර්ගඵල අධිගමනයේ දක්වා වැඩිදියුණු කීසත් ආහාරයක් වෙනවා. මේ ධම්මයේ සම්බොධ්‍යංගයේ වැඩෙන්නේ හේතු වෙන කරුණු ගැන නුනේ යුක්තෝ දෙහි කිරි යෝනිසෝනාසිකාර. එනවා කියනවා කරුණු හතක්. පරිපුච්ඡකතා, වක්ඛ විසදි කිරියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිකාදෙනතා, දුක්ඛඤ්ඤ පුද්ගල පරිවංජනතා, කඤ්ඤවන්ත පුද්ගල සේවනතා, ගම්භීර ඥාන කර්යාපක්ෂේකනතා සදදී මුත්තතා කර්මපක්ති පරිපුච්ඡකතා කියන්නේ ගහන් කරුණු නැනගතුන්ගෙන් විමසා ඉගෙන ගැනීම. දැන් අපි මේ ඉෂේක ගහන් කර්යාපක්ෂ අර්ථකථා කියනවානේ අර්ථයක් අර්ථ කථනයක්. ඒකෙන් ගුරුවරයෝගෙන් ධර්මඥානයේ ගුරුවරයෝගෙන් අහලා දැනගෙන ගන්න. එතකොට එතන වැඩිම ධම්මවිචේ වක්ති විසදි කිරීමා කියන්නේ අභ්‍යන්තර බාහිර පරිසරතාව. අභ්‍යන්තර නම් තමන්ගේ ශරීර අභ්‍යන්තරේ හා පරිහරණය කරන ජීවරාජ්‍යය. බාහිර නම් තමන්ගේ ශරීරයෙන් පිටස්තර තියෙන පරිහරණය කරන ස්ථාන. තමන්ගේ ශරීරය පිරිසිදුෙන් තියාගන්න. භික්ෂුන් වහන්සේලා උපදේශ භාගන්නේ, නියතතු භාගන්නේ, සූර්ය ගෝවණී කර ගැනීම, පාත්‍ර කළු කර ගැනීම, සිසිල් කඳු පවා ගැනීම ආදී පරිහරණය කරන ශරීර අවයව. ශරීරයේ සම්බන්ධ දේවල්. කොහොමද ශරීරයේ දුස්සූප තියෙනවා නම් බුද්ධ විරේචන, අදෝ විරේචන, ලක්ෂු කම්ම තියෙන මේ සෝදන ක්‍රමවලින් ශරීරයේ සෑහළු බව හමුවා ගන්න. ලා විරේචන කරනවා, බඩ විරේචන කරනවා, නස්සී කරනවා. ඒ විදිහට ශරීරයේ යම් යම් දුස් තියෙනවා නම් ඒවා ඉවත් කරලා නිරෝධී භාව ඇති කරගන්න. ඒක ආධ්‍යාත්මික රත්විසිකිරියක. බයිසාවක් විදිහේ විසිකිරියක නම් තමයි ප්‍රාණයේ තියෙන්නේ. ඇන්ඩර් සුතු කොත්තමෙන් ඇති ප්‍රතිසිදින් තියාගන්න. භාවින හලිගාන උපාද ප්‍රතිසිදින් තියාගන්න. ඒ වගේම ඉන්න කන්න ප්‍රතිසිදින් තියාගන්න මනුස්ස මනස හැමදේම ප්‍රතිසිදින් තියාගන්න. මකුළු ජල සදාලා ඔයගේ වෙන වෙන අපිරිසිදු සං තියෙනවා නම් ඒව සුද්ධ පවිත්‍ර කරනවා. බලු බලු පැත්තෙන් හිත සමාධිය වෙන හැටියට හැම දෙයක් අවිසරතාවෙන් තියාගන්න. මේකට කියනවා බහිද්දා බාහිර රස විශ්ලේෂණයක්. යම් හේකින් මේ රස විශ්ලේෂණය නැත්නම් නෙමෙයි අපිරිසිදු සහන් කැටිල්ලක අපිරිසිදු සහන් වැටියස්සා මුඳු වෙච්ච දෙයකට ගාලා පහනක් දැල්ලුවොත් එළියමයි. එළිය අපිරිසිදු. කිරිසිදු සහන් කැටිල්ලක විරිසිදු චේනලක් කොට විරිසිදු පහන් රැපියක් සදා පහන් දැල්වොත් බොහෝම ප්‍රසන්න ආලෝකයක්. අන්නේ වාගේ තමයි අපිරිසිදු නම් අභ්‍යන්තර භාවයේ වාමන සමති උපාසනා භාවන අපිරිසිදු. විරිසිදු නම් අභ්‍යන්තර භාවයේ වාමන සමති උපාසනාවෙන් ලැබෙන අවබෝධය බොහෝම පිරිසිදුයි. මේකේ කා වක් පිරිසිදු ක්‍රියාවෝන භූමියේ ලැබෙන. ඊළඟට ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනක අපේ සිතේ වැඩ කරන විශේෂ ධර්ම පහක් තියෙනවා. පංච ඉන්ද්‍රිය කියන්නේ සබ්බා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, සම්මිතිය. මේ සත්‍ය ධර්ම අතුරින් සතිය මුල් තැනගන්න ඕන. සියල්ලෙන් කරදා සතිය මුල් තැනින් තියාගන්න ඕනේ, ප්‍රධානව තියාගන්න ඕනේ, උස්සන්නව තියාගන්න ඕනේ. සතියෙන් තමයි අනේ හතර දෙනාව පාලනය කරන්නේ. වීරිය, සමාධිය කියන දෙකයි. සද්ධා ප්‍රඥා කියන දෙක සමසමව තබා ගන්න ඕනේ. සද්ධාව අධික වී ප්‍රඥාව අඩු වුනොත් එහෙම නුසුදුසු කෙනෙක් හැදීම නිසා මුලාවටපත් වෙනවා. සද්ධාව අධි වී ප්‍රඥාව අධික වුනොත් හෛරාණික වෙනවා. හෛරාණික වීම නිසා දෙහෙතෙන් හැදිච්ච රෝගයක් වගේ සුව කරන්න බැරි කුජිලෙස් වෙනවා. ඒක සමසමව තිබුණොත් තමයි ධර්මතාවය ලැබෙන්නේ. වීරිය වැඩි වී සමාධිය අඩු වුනොත් උද්දච්චයට විසිරීමටපත් වෙනවා. වීරිය අඩු වී සමාධිය අධික වුනොත් සීන නිද්‍රයට යනවා. මේ දෙක සමසම තිබුණොත් තමයි ධර්මතා වැඩි. ඒ හතර සමව තබා ගැනීමට සතිය මනින් ඉදිරියට ගන්න ඕනේ. ඉතින් මේ හතර දෙනා සමසම නොතිබුණොත් එහෙම තරන්ත ලබන්න තියෙන උසස් අධිගමන වැඩි යනවා. මේවා සමගාමීව සබඳා ගැනීම සඳහා තමයි දිනචරියාවක් අනුගමනය කරන්නේ. වෙලාවට බුද්ධ වන්දනා කරනවා, වෙලාවට රත පිළිවෙත ඉදෙනවා, වෙලාවට සක්මන් කරනවා, වෙලාවට වාඩි වෙනවා. වෙලාවට ඒ ආධිමික රත් පිළිවෙතට දෙවීම නිසා ඒ කර්ම වලින් ඉන්ද්‍රිය ධර්මයන් වැඩි වෙනවා නැත්නම් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයකටපත් වෙනවා. ඉතින් මේ නිමිතියේ ඉන්ද්‍රිය ධර්මයන් සමභාවයකටපත් වෙන තමයි බොද්ධංග වශයෙන් ධම්මයේ නලින් වැඩි. අනික දුක්ඛඤ්ඤ පුද්ගල පරිවර්ජන සාකීවේ නාම රූප ගැන නොදන්නේ ස්කන්ධ ගැන ආයතන ගැන ධාතු ගැන ප්‍රතිසංස්කාරය ගැන චතුස්සත්ත්‍ය ගැන ඉන්ද්‍රිය ධර්ම ගැන හේතුඵල ගැන කර්මපාමින මෙලව කර්ණෝ ගැන සමති ප්‍රාර්ථනා භවනා ගැන කිසියම් දෙයක් නොදන්නේ ආශ්‍රේත ගත්තොත් ගන්ධ හරයක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකී ඊළඟ දුක්ඛත්ක සති පුද්ගල සා කියන්නේ උපත් මේ අන්‍යන්ත පුද්ගල සේවනතා කියන්නේ ඒ ගම්මීර ධර්මයන් නැහැමින් ගන්න උතුම්ම වීම. එහෙම උතුම්ම සමීප සාකරණි අනුගමනයේ කිරීම නිසා ධම්මයේ සම්බෝධියන් උපදින ගලන. ධම්මයේ නාම පරිවාපච්චය කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥා පාරමී කිරු බෝධිසත්ව කාලෙක තියෙනවනේ බුදුර සම්ඩිත උන්න ප්‍රාගේ උන්නක ජාතකේ සම්බන්ධ මහ ඖෂධ සම්ඩිත ප්‍රාණීය ආදර්ශනික සංගීත සේනික සංගීතාදී මේ දෙදගත් ප්‍රඥාකාරණයේ කිදු බෝධිසත්ව කඩේ සීගිලි ඒකේ බුදුදාක සත්ලා දේසු ගම්මීර ධර්මයන් සීගිලි එයින්ද ප්‍රඥාව වැඩෙන රබදින් මුත්තතා කිව්වේ මම සෑම ක්‍රියාවක්ම නුවණින් යුක්තව කරන්නේ කියලා අදිශාලේ කටයුතු. මෙන්න මේ කර්ම සත්‍යං ගමනේ කරනකොට නූතන ධම්මයේ වැඩෙනවා, උපන්න ධම්මයේ නූතන ධම්මයේ උපදිනවා, උපන්න ධම්මයේ වැඩෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේ වීර්යය. වීර්යය කියන එක බුද්ධංගයක් වෙන්නේ කොහොමද? වීර්යය කියන එක සමාධියේ වීර්යය ඇති අවස්ථාවේ වීර්යය ඇති බව මුලින්ම දකිනවා. නැති අවස්ථාවේ වීර්යය නැති බව දක ගන්නවා. දැන් මේ සමතලාවනා කරන ඇතුලේදී මේක අග කිහිපෙන. මගේ මේ භවනාදී මට වීර්යය ලැබුණා. නැත්නම් වීර්යය කිරිමුණා. මේක දැන ගන්නවා. අනිත් විරිය සම්බොජ්ජන්ගේ වැඩෙන්නේ හේතුක තේරුම් ගන්න. යෙකිතේ දේරින් අරගෙන විරිය පිළිහිමත හේතු ධනගෙන විරිය වැඩෙන හේතු අනුගමනය කර. ඒ කියන්නේ ප්‍රියද කෞසල්‍ය. පිළිහිමේ හේතු ධර්මනා නුවණ අපාය කෞසල්‍ය, වැඩිහිමේ හේතු ධර්මනා නුවණ ආය කෞසල්‍ය, පිළිහිමෙන් වැළකී වැඩිහිමුණ සඳහා යොදන නුවණ උපාය කෞසල්‍ය. මේ විරිය වැඩෙන කර්ම 11ක් අවශ්‍යයි. ආනිසංස දස්සාවිතා ගමන නීති පරිශේණක අපාය බල පරිශේණක නිලසවතා ප්‍රචාරණක ජාති මහත් පරිශේණක සත්තු මහත් පරිශේණක සම්බ්‍රමචාරී මහත් පරිශේණක සහජින් මහත් පරිශේණක කුසීත පුද්ගල පරිවර්ජනක ආරම්භයේ පුද්ගල සේවනක කලදිනෙකක මේ කරුණ 11 අනුගමනයේ කිරීමෙනුයි විරිය ලැබෙන්නේ වැඩි ආනිසස් දස්සාවිතාඥයන් විදුසසේදු මහරහතුන් වහන්සේලා ධ්‍යාන විඥා මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමා මහ නිවනට පත්ුනේ වීරිතිදී. නමක් කියනකොට මට මේක ලැබෙනවා කියලා ආනිසංසම මෙනික. ගමන මුඛපත්යෙන් නැසා කියන්නේ මාම යන පිළිවෙත් නම් යෙදීම තේකක් නෙමෙයි. බුදුසසේදු මහරහත් ආදී මහෞත්කලයන් වහන්සේලා රැදී ආදී වස් ප්‍රතිපදාවක් මේක ගණන් කරන්න පියවරක් පියවරක් කරාම ඒ ඉස්තරිය සත්‍යයේ ඉස්තරිය සත්‍යයේ සත්‍යනවා ඒ නිසා මම මේ ගමන් යෙදී නිවරදී ඒ ගැන විසන්දුවක් කරගන්න අපහාගෙන පැත්තේ එක්කෙන කාර්යන්නේ සමා උද සතර ආකාර සම්මගේ නිවස වාගේ අනාගත කල සතර ආකාරයේ සිද්ධින්න මේ ඉදිරියෙන් නම් මම අපහාට යන්නේ නැහැ අපහාට නොවන පිණිස මම ගිරේ මතන්නේ මේ ඉෂයක් නම් දුවේ ඉන්දපාකාපෙන් සාගෙන වික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා අපේ සදහයෙන් සිංහපතෙන් සංග්‍රහ කරන සදහරතුන්ගේ සිංහපත පූජා මහත්කල කරන්න නම් අපි වීර්යවන්ත වෙන්න ඕනේ. සමාවීම සුදුසු නෑ. දෙනස් හේතුව මේ සිංහපත දෙගන්න සුදුසු නෑ. අපි ණය නැති වෙනවා කියන අනුන්ගේ සිංහපත උපස්ථාන මහත්කල කර දෙන කේස වීර්යවන්ත වේවා. මහා මිත්‍ය ස්වාමීන් වහන්සේ වාගේ. ජාති මහත් පාක්ෂිකන කාර්යයන් බෞද්ධයන් වශයෙන් හිතන අපි එසේ මෙසේ අය නෙමෙයි. අසම්බින්න සූර්ය හංසේයි බෝතරා බුදු පියාණන් වහන්සේ දරුවෝ අපි ඊට දිශාම ප්‍රෞද්ධයෙන් ඒ මේ සංඝයන් වහන්සේගේ ධාතියට සම්බන්ධ අය අපේ මෞර්යෝදන බුදු පියාණන් වහන්සේ සෝදරා දේවිල් වහන්සේ අපේ මුතුන් මිච්චෝ තමයි බුද්ධෝදන මහානාය මේ මෞර්ය දෙකයි අපේ සහෝදරයෝ තමයි කාමල බද්ද ස්වාමීන් වහන්සේ මේ විදිහට තමන්ගේ ධාතිස්වරය සාක්ෂි ශ්‍රමණ සාක්ෂි වංශිකත්වයේ නුවණින් ආවර්ජනා කරලා උනන්දු වෙනවා. සත්තු මහත් පස්වෙකන කාර්ය අපේ සාහෘදුන් වහන්සේ තේනේ කෙනෙක් එහෙම නෙමෙයි. අපි සංගයේ සුත්‍ත්‍ය සුද්ධස්සය ධම්ම කර්ත දේශනා රැන්නේ අරහතාවේ දස ධන සංස්කප්පල සම්ප්‍රා කළොත් එමි. යක මහන්ත තුන්නේ මහන්ත ප්‍රාම මහන්තිස්සේ මහන්ත ප්‍රඥා මහන්ත මේ හැම දෙයකින් උත්තරීතර බාටපත් උත්මි. උමහාසේ අතිකානාග ප්‍රවර්තමාන තුන් කාලේ දන්න උත්මි. ඔය දෙයට සරුවක් යන වාසේ උතුම් බව ශ්‍රේෂ්ඨ බව අද්විතීය බව ක්‍රාමේ අසහාය බව මහා පුරුෂෝත්තුම බව ආජානීය බව මේවා ආවර්ජන සම්පත වීලි පහළ වෙනවා උන්වහන්සේගේ ශිෂ්‍යෝ නේද ශ්‍රාවකෝ නේද අනුගාමකෝ නේද අපි කියේ. සම්බන්ධකාරී මහත් පැත්තේ කෙනා තෙන්න අපේ මේ පිළිවෙත් මගේ අනුගමනය කළ උත්සන්න වශයෙන් කියයි නෙමෙයි ප්‍රඥාවෙන් වගේ සතු උත්හරහ ගන්නවා සිල්පියෙන් අග්ග මග මහමුගලන් මහරහතන් වහන්සේ දුතාංගයෙන් අග්ග මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම කතිකයන්ගෙන් අග්ග පුන්න මහසානි පුත්‍රහතන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරි කනදලාහිමියන් වහන්සේ ආදී කොට ඇති මහෝත්තමයන් වහන්සේලාගේ සාධනයයි අපි මේ කටයුතු කරන්නේ වහන්සේලාට අනුයාතමයි අපි මේ ගමන් කරන්නේ කියලා හිතන කොට දීලිවැලෙන. දායක මහත් පැත්තෙන් කියන තාපයන් දෙමෝපියන්ට අපි ඒ කරුණොත් එහෙම දරුවෝ දාය ආදී කහේ වෙනවා. ඒ සරුවක් යන මහත්ගේ අනුශාසනාවට අපි කරුණොත් අපි සරුවක් යන මහත්ගේ සාය ආදී අහිංකාරෝ වෙනවා. දානාවේ නම් සප්ත ආරි ධන සම්බයේ ඒක ලබන්න නම් උත්සාහම් කරන්න ඕනේ අප්‍රමාද වෙන්න ඕනේ කීරි වඩන්න ඕනේ කියලා කිව්වා. කුසියට පුද්ගල පරිවර්ජන සාසයන්නේ සමත භාවනාවක් යන්නේ විපස්සනා භාවනාවක් යන්නේ ධර්මයේ යන්නේ පිළිවෙද්දෙන කිසියම් හැඟීමක් නැතුව නිකරුණේම කාමයේ ජීවන්නම් යෙන් ආශ්‍රය කිරීම ඔවුන්ගේ ආගක්ෂ ගැනීම ගලපී සිටි. ආරම්භයේ පුද්ගල සේවය කරන හැම ඉරියව්වකම කෙලෙස්සාන දීර්යෙන් යුතුව සති සම්ප්‍රජාණයේ යුතුව උත්සාහවන්තව කටයුතු කරන කල්යාණ මිත්‍රය ඉන්නවා. එවන්නම් දැකීම ආශ්‍රය කිරීම අනුගමනය කිරීම අවශ්‍යයි. අද දිනුත් කාටිගේ සෑම ඉරියව්වකදීම නම් දීර්යවන්ත වන්නේ කියලා අදිශ්‍රාණයෙන් කටයුතු කිරීම. මෙන්න මේ කර්මය කළ අනුගමනය කරනකොට නූකන්න විරිය සම්බොජ්ජං උපදිනවා, උපන්න විරිය සම්බොජ්ජංගයේ භාවනා වශයෙන් පිළිකුම් වාටපත් වෙනවා. අතුරෙනි කාර්යයේ ප්‍රීතිය, කාර්මයේ ප්‍රීතිය. ප්‍රීතිය සම්බොජ්ජං වියක්වන්නේ මේක සල්ගිරීමේදී. ඒකෙත් කියනවා දැන් අපි භාවනා කරන යනකොට තමන්ගෙ සිතේ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නැති අවස්ථාවක් තියෙනවා. ඒවා භාවනාවෙන් අවසන් හිතෙනවා. ඒකෝක ඇත්තා වූ ප්‍රීතිය රකිනවා නැති වුණා ප්‍රීතියක් නැති බව දැනගන්න. ප්‍රීති උපදින හේතුට ගන්න දැනගන්න. ඊළඟ ප්‍රීති උපදින හැටි ක්‍රියා කරනවා. ඒක අද ආයි කවසන් යකායි කවසන් උපාය කවසන් කියන හතර තුනටම අයිති වෙනවා. ඒකෝද ප්‍රීති උපදින හේතු කියන ඔක්කොම 11. මොනවාද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියා හතයි. ඊළඟට මෝක්ෂ කුටියල පරිවර්ජනතා සීල කුටියල සේවනතා මෝක්ෂ කුටියල පරිවර්ජනතා සීල කුටියල සේවනතා අසාධනීය සුත්තන්ත පත්‍යකිනතා කදිනුත්තා මේ කියන කර්ම එකල් සනුගමනයේ කියෙහි ප්‍රීති උපදිනවා වැඩි බුද්ධානුස්සති බුදු ගුණ වැඩි දහම් ගුණ වැඩි සංඝ ගුණ වැඩි සීලානිසංස සීල් ගුණ වැඩි ත්‍යාගානිසංස ත්‍යාග ගුණ වැඩි ආරේ දෙවියන්ගේ සත්‍යාදී පංච ධර්මයන් අනුව තමන්ගේ සත්‍යාදී පංච ධර්මයන් මෙහි ඉදිරි. නිර්වාණය අනුසස්මිති ඔය හතයි. ඊළඟට මෝක පුද්ගල පරිවර්ජනතා ඥානයේ කිසිම සත්‍යාවක් නැති. පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ගලපී සිටිනවා. සීලික පුද්ගල සේවන කාර්යයන්නේ බොහෝම සද්ධා සම්පන්න නිතර ප්‍රසන්නව ආධුනික වක්තිලියෙතලේ දෙනුකම් ආශ්‍රීතියි. ඊළඟට හදිනුත්ක ප්‍රසාදනීය සුත්තන්ත පත්‍යකන ඡාදයන්නේ අසූ ප්‍රමණින් සිටේ බලවත් අසම ප්‍රීති උපදින ධර්ම දේශනාදී බුදු ගුණ දහම් බුදු ගුණ වැළීම් ආදී ඒ ධර්ම දේශනාවල සලංගි මේ කිවි. ඊළඟට හදිනුත්ක ප්‍රාණ සෑම ඉරියව්වකදී ප්‍රීතියෙන් යුතුව වාසය කරන්නේ කියලා අදිශානෙ යුතුව කටයුතු කිරීම. මේ අනුව පරිදීමේදී නූපන්න ප්‍රීති සම්බොජ්ජංගයේ උපදින උපන්න ප්‍රීති සම්බොජ්ජංගයේ වැඩිවීම කියන. ඊළඟට අශ්ලි කාර්මයේ පස්සද්දී. පස්සද්දී කාය පස්සද්දී චිත්ත පස්සද්දී නම් දෙකක් වෙනවා. ඒ දෙකෙන් කියෙන්නේ කායික ධර්ම දෙකක්. නාම ධර්මයන්ගේ يعني වේදනා සංඥා සංකාර ධර්මයන්ගේ සංකීර්ණ කාය පස්සද්දී. චිත්ත සංකාරයේ සංකීර්ණ චිත්ත පස්සද්දී. මේ දෙක භාවනා වැඩිමේදී නැගලා භාවනා අවසානයේදී හිතෙනවා මගේ සිතේ මේ විදිහට ප්‍රස්තරියේ ලැබුණා නැතිනම් කාය දරත බවටපත් තිබුණනම් උසංකම් බවටපත් තිබුණනම් නැති බවක් නිදි කරනවා ඊළඟ ප්‍රස්තරිය වැඩි දියුණු වීමේ හේතු ටික දැනගෙන අනුගමනය කරනවා ඒක තේනවා ප්‍රස්තරියට කර්ම හතක් කොමනවද ක්‍රියාපසික සේවනක අනිත භෝජන සේවනක උපසුක සේවනක සාරබ්ධ කායකුල පරිවර්ජනක පස්සබ්ධ කායකුල සේවනක මධ්‍යස්ථ සයෝගක අභිදින්නකට කර්මහතක් කියනවා. එයින් සමීප භෝජන සේවනක කියන්නේ ආහාර යම් ආහාරයක් ගැනීමෙන් ඇගේ දාහයක් ඇති වෙනවා නම් ගහඟුකමක් ඇති වෙනවා නම් ධනබරක් ඇති වෙනවා නම් නිර්වාගත නැහැ කියනවා නම් එවැනි ආහාරයන්ගෙන් වැළකී යම් ආහාරයක් වැළඳීමෙන් ඇගේ හැල්ලුව කවකෙනවා නම් ජීවාගමී බහ තේනවන ඇගේ නිවීමක් ඇති වෙනවන අන්නේ විදිහේ ආහාරයක් අමනක ගන්න ගැනීමට කියනවා කනිත භෝජන සේවන. රසමීරු කෙනෙක් නෙවෙයි. රසමීරු මේ කනිත ගැනීමට උතුම්. දැන් මස්නාංශ ආහාර මේ බර ආහාර ගන්න කිරවන්න බෑ. ඇඟ දන දන වෙනවා. ඇඟ අකර්මණ්‍ය වෙනවා. ඇඟ නිින්දට හිත නිින්දට රැඳෙනවා. ප්‍රබල දාහ ගතිය කියනවා. කර්ම ගතිය කියනවා. සාම ගතිය කියනවා. ඒ නිසා බර ආහාර නොගෙන එවා මේක ගිරවන්න බැරි ආහාර නෙගෙන ගිරවන්න පුළුවන් සෞම්‍ය ආහාර ගැනීම එළවලු පළතුරු ධාන්‍ය ආහාර ගැනීම නිසා තමයි සිත් තම කක්කදී වෙන්නේ. ගිරවන්නක සුඛ සේවන සාසින්නේ යම් නිදියම්වත් අනුගමනය කිරීමේදී විසකයන් සංකේතනවන ඒ ඉරියව තෝරා ගන්න. උතු සුඛ සේවන සාසයන්නේ යම් කාල ගුණයක් ආශ්‍රය කිරීමේදී තමන්ගේ සංකේතනවන එවැනි කාල ගුණයක් අනුගමනය කරනවා. ගලාව. ඊළඟට සාරද්ද කාසුදුල සේනදා කියන්නේ විතරෝම ධනදබු ගතිය ඇති නොනෙමෙන ගතිය ඇති නසන්තුන් ගතිය ඇති කුජලයන්ගේ ආශ්‍රයෙන් වලකිනවා. රස්සද්ද කාසුදුල සේනදා කියන්නේ සෑම කටයුත්තක් බොහෝම සංසුන්ව නිමුණු සැනසෙන කරුණ නැතුව කටයුතු කරන සත්පුරුෂය ඉන්නවා. එවැනි සත්පුරුෂයන් ආශ්‍රය කිරීම කල් මග්ජස්ස ප්‍රයෝග සාකේ මේ කර්මේ හා ඵලයේ නිමිති. දැන් සමන්තේ යම් යම් ආකදාලක් තහනන්නේ මේක කර්මයේ විපාකයක්නේ. අනුන්ගේ වරදක් නෙමෙයි. දැන් කෙනෙක් දැන්නා. ඉතලක් හක්කන දෙයක් කියුවා. මේකම ඒකම වරදක් නෙමෙයි. සංකාර වරද. මම සංකාරේ කාටද දැන්නා තිබුණානේ. අනුන් හිතන කරලා තිබුණානේ. ඒක විපාකනේ මත මේ ආවේ කියලා කර්මය විපාකය යන සලකමින් හිත නිහා ගන්නවා. අම්මේ කර්ම විපාක පිළිබඳ මනසකාරී ඥාජ්‍යස්ස පරිවෘතතාව එයින් දක්වාදී ඇවිලෙනවා. ඊළඟට කඩලින්ගතතාව සෑම කටයුත්තකදීම මම අස්සගේ වැඩම හැටියට දෙදෙන්නේ කියලා අදිස්ථානෙ ඉතුලි. මෙන්න මේ කාරණා හත අනුගමනය කරනකොට නූපන්න ප්‍රස්සද්ධියේ උපදිනවා උපන්න ප්‍රස්සද්ධියේ භවනාවෙන් වැඩෙනවා. හයිලිකාගේ සමාධි සම්බුද්ධයන් අර වගේම භාවනාව සමථ භාවනාව වල අවසානයේ වෙනකොට හිතෙනවා මගේ සිත අසවල් අසවල් වෙනාට සමාධිගත වුණා. අසවල් අසවල් වෙනාට මගේ සිත සමාධියෙන් තොර වුණා. අන්නේ දෙක නෝනින් තේරුම් ගන්න. ඊළඟට යම් විදේශෙන්ද නිරුක්ඛන්න සමාධි උපදින්නේ ඒ ආකාරයෙන් නෝනින් සලකලා අනුගමනය කරනවා. ඒකත් අද ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය තුනට වැදෙනවා. යම් විදේශෙන්ද සමාධියේ දිදෙන්නේ පිළිහෙන්නේ ඒකම මොනෙන් දැනේ අපාය කෞසල්‍ය. යම් විදේශෙන්ද සමාධියේ උපදින්නේ වැඩෙන්නේ ඒ ආකාර දැන ගැනීම ආය කෞසල්‍ය. පිළිහීමෙන් වැළකී සමාධියේ වැඩෙන හැටියට නුවණ හැදෙවීම උපාය කෞසල්‍ය. දැන් අපි සමස්ත බලමු මේ සමාධියේ වැඩෙන්න කරුණු කියන 11. එහෙමනවාද? නීච කුසලතා, වත් මිසලි ප්‍රියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, කමේ චිත්තස්ස නික්ඛන්තනතා, කමේ චිත්තස්ස සම්ප්‍රඥනතා, කමේ චිත්තස්ස සම්පහසනතා, කමේ චිත්තස්ස අද්විතේකනතා, අසමානිත පුද්ගල පරිවර්ජනතා, සමානිත පුද්ගල සේවනතා, ධ්‍යාන සමාන සමාපත්තිය කර්තවේකනතා, ධ්‍යාන විනෝක සමාන සමාපත්තිය කර්තවේකනතා, කඩිනුත්තා. කර්මිකලහයි. එයි නීච කුසලතා කිව්වේ සමන් ලැබෙන භාවනාවෙන් ලැබෙන පරිකාරම නිමිත්ත මේකයි, උග්ගහ නිමිත්ත මේකයි, ප්‍රතිභාග නිමිත්ත මේකයි, නිමිත්ත ලැබෙන්නේ මෙහෙමයි, නිමිත්ත රැකගන්නේ මෙහෙමයි කියලා ඒ සම්බන්ධව සමන් දැනගන්න ඕනේ. හේතින් අරන් තියා ගන්න ඕනේ. එහෙනම් සමාධි වෙනවා. නැත්නම් නිමිත්ත ලැබුණා ගන්න මේක සමාධි නිමිත්ත කියලා. රසන හරි, අසුභ හරි, ආනාපාන හරි සමරෝ භාවනා වැඩිම අරමුණු හුදී තේරුම් ගන්න තියා ගන්න ඕනේ. ඒක කලින්. වස්තු විද්‍යාවේ කාටු කලින් කියවා ගන්න විදියෙදි. ඒවා මේ ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදන සාරත් එතුණේ කියන දෙක සමානයි. ඊළඟට සමයේ නිග්ගම්මන කාටියේ අපේ ඉෂක දිසිරි යන අවස්ථාව කියන නොසන්තුන් වෙන අවස්ථාව කියන වීර්ය වැඩි වෙලා. ඒ වීර්ය වැඩි වෙච්ච වෙලාවේ ඉත සංසිඳන හැටියට සමන් නෝමි යුත්තේලා. ඒක සමයේ චිත්ත නිග්ගම්මන. සමයේ චිත්තක සංග්‍රහණය කරනවා කියන්නේ මේ මත වෙනවනේ, අලසකම් වෙනවනේ, අකර්මන් වෙනවනේ. ඒක දුන්නේ හේතුන්ගෙන ඒ නිදුමත් ඉවත් වෙන්න, සීනෙන්නේ ඉවත් වෙන්න, අකර්මන් ඉවත් ඉවත් වෙන්න නුවණින් අධිසු කරනවා. නැත්නම් වීර්යය අවදි කරගන්නවා. ඒක වෙන සමයේ කබ්බන්නනිකා. සමී සම්පාදනතා කියන්නේ මේ භවනා වඩනවා වඩනවා කිසිම නෑ කරසිල්ල. කිසිම සැපයක් දැනෙන්නේ එහිලාට හිත සංපාදනය කරන්න සතුටු කරන්න ඕන කොහොමද? බුදුගුණ සිහි කිරීම, දහම් ගුණ සිහි කිරීම, ඔය ආදියානේ මුලින් කියපෝ අනුස්සති සිහි කිරීම, එවාගෙම අෂ්ට සංවේග ලක්ෂ සිහි කිරීම. මේවා සිහි කරනකොට දිහි කරනකොට අර සංකාමයේ තරතරක් බහවලා ගන්න හිතේ ධෛර්යයක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා. එතකොට ඒකෙන් චිත්ත සංකහනකලතා. සම්ම අධිපේක්ෂණතා කියන්නේ තමන්ගේ භවනා මනසකාරය බොහෝම පැහැදිලිව නිවරදේ ගැටේ. මන සිහියෙන් මන නුවණින් මන වීර්යයෙන් මන එකඟකින් මේ භවනා වීර්යයෙන් හරියට පරිසිනවා. එතකොට මේක වීර්ය වැඩි කරන්නත් නැන්නේ අඩු කරන්නත් නැන්නේ අර දක්ෂ වේදිරේ නිසිවිදිය තාක්ෂයන් ගහවන්නේ කෙනෙකුට මදහත් බලලා ඉන්නා වගේ මේ භවනා වීර්යය ගැන මදහත් වෙනවා. ඒකයි තමයි අද්විතීයනේ. ඒක සමාධිය කරස්සියයි. ඊළඟට අසමහිත පුද්ගල පරිවර්ජන සාකී කිසිම සමත භාවනාවක් වඩන්නේ නැති. හිතේ කරපක් බලක් නැති. දුසංසුම් පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ගලකේ. සමහිත පුද්ගල සේවන සාකී හැම විටම වාගින්නේ නැත්නම් ගමන් කරන්නේ සමාධිය, වාඩි වෙන්නේ සමාධිය, කතා කරන්නේ සමාධිය, ආහාර ගන්නේ සමාධිය, හැම දෙයක්ම සමාධිය. ඒ කියන්නේ සමාහිත සුසුමන් ආශ්‍රය කිරීම. යහාම විමුක්ත සමාධි සමාපත්තිය පැත්තේ කියන සාකී යහාණයන් ගැන අස්ස විමුක්තියන් ගැන අභිභාවයන් ගැන කදාපි ගැන සමාපත්තිය ගැන මේවා ගැන නුවණින් කල්පනා කරනවා ඒ වඩ නැහැටි ඒ අනුසක් මේවා කල්පනා කරනවා එතකොට සමාධිය වැඩෙනවා කවදිනෙකදා මම සෑම ඉරියව්වකම සිත් සමාධියෙන් කටයුතු කරන්නේ මේ කියලා අනිස්සාන කරගන්න මේ කර්මේකල නූලින් කලක අනුගමනය කිරීමේදී නූපන්න සමාධි සම්බොධ්‍යයන් උපදිනවා උපන්න සමාධි සම්බොධ්‍යයන් ගැලෙනවා දැන් තේමහක් දෙන්නේ උපේක්ෂා සම්බොධ්‍යයන් දැන් භවනා වදානවදානි ගිහිල්ලා සමතවාදල අවසානයේදී හිතගෙන බලන්න මගේ හිතේ මේ විදිහට නදහක් බලක් ඇති වුණා කියලා ගැටෙනකොට සමාධි සම්බොධ්‍යයන් ඇති බව මගේ හිතේ ඒ නදහක් බලක් ප්‍රවතුනේ නැහැ කියලා දැනගන්නකොට උපේක්ෂා සම්බොජ්ජන්ගේ නැති බව. ඊළඟට උපේක්ෂා සම්බොජ්ජන්ගේ වැඩෙන්නේ කොහොමද කියලා දැනගන්නේ. උපේක්ෂා සම්බොජ්ජන්ගේ වැඩෙන්නේ අපි උපදින හැටි කියලා පහ. ඒ මොනවාද? සත්‍ය නැත්තක සංඛාර නැත්තක සත්‍ය සංඛාර හේලාගෙන පුද්ගල පරිවර්ජනක සත්‍ය සංඛාරය නැත්ත පුද්ගල සේවනක කලදිනෙක. මේ කරුණු පහ. සත්‍ය මධ්‍යස්ථතා කියන්නේ සමංග ප්‍රියමනාප පුද්ගලයෝ ඉන්නවානේ දැන් වික්ෂුන් වහන්සේ සමංගේ ශිෂ්‍යයෝ. ඔයගෙම දිහි තින්නතුන් නම් සමංගේ ගාමෝ. සමංගේ නු ප්‍රියමනාපයි. ඒ ප්‍රියමනාප පුද්ගලයන් ගැනවත් නැන් කිසිම අලිමක් බැරිම. අමුතු කටක් නැහැ. සත්‍ය මධ්‍යස්ථයි. අන්නේක තමයි සත්‍ය මධ්‍යස්ථතා කියන්නේ. සංකාර මධ්‍යස්ථතා කියන්නේ සමන් පරිණාමයේ කියන දේවල්. දැන් වික්ෂුන් නම් සමංගේ සූර ආත්‍රය දැනෙන්නේ මනසෙන් හන්දේ ඇතිරිල්ල කොට මේච මේවා තමන් පරිහරණය කරගියව තමන්ගේ කුටිය ඒ මොනම දෙයක් ගැන ඇලීමක් නැහැ එතකොට විහිතුන තුන්ගේ තමන් පරිහරණය කරන දේවල් කියලා වස්තු ඒවා ගැන කිසිම අධික සංහාවක් නැහැ ඇලීමක් නැහැ අන්න සංකාර මාත්‍රකතා සත්‍ය සංකාර හේලාන පුද්ගල පරිවර්තනතා කියන්නේ ඇතම් අය ඉන්නවා මගේ පුතා මගේ දුව මගේ ශිෂ්‍ය මගේ ගෝලයා කියලා බොහෝම බැදී කෙනෙකුට අල්ලන්න දෙන්නේ කෙනෙක්ගේ කෙනෙකු විසින් බොස් කියනවාට අහන්න කැමති නැහැ මේ වාගේ තමන්ගේ දූ දරුවන් ගැන තමන්ගේ ගෝල බාලයන් ගැන තමන්ගේ දායක දායිකාවන් ගැන බලවත් ඇලීම් තියෙනවා ඒ ඇලීම් නැති පුද්ගලයන්ගෙන් යන තියෙන තමයි සත්‍ය සංකාර හේලායන පුද්ගල සර්වඥතා තමන්සතු පුද්ගලයන් හා තමන්සතු දේවල් කියන්නේ අභිෂේධීම කියන්නේ නැත්නම් සත්‍ය සංකාර මධ්‍යස්ථ පුද්ගල සේවනකා කියේ තමන්ගේ ප්‍රියමනාප පුද්ගලයන් ගැන තමන්ගේ ප්‍රියමනාප පරිහරණය කරන දේවල් ගැන කිසිම ඇලීමක් නැහැ ආහාර මධ්‍යස්ථය එවන් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරි අනික තමයි කද දෙන්නට සෑම ඉරියව්වකදී මන විශේෂව පුරුදු කරගන්න කියලා අනිස්සාන කරගන්න මේ කාරණා කමනුගමනය කිරීමේදී නූපන් උපේක්ෂා සම්බුද්ධියන්ගේ උපදිනවා උපන්න සම්බුද්ධියන්ගේ උපේක්ෂා සම්බුද්ධියන්ගේ භවනා වශයෙන් ගලනවා දැන් මෙතන කියවුණා කර්ම 56යි මේ 56 එකක් එකක් ගානේ ඒ බුද්ධංග වර්ධනයේ ශක්තියින් මහෝපකාරී වෙනවා එතකොට දැන් අපි මේ භාවනා මනසකාරය යෙදෙනකොට අපේ සංකාන වල වැදෙන්නේ මේ ධර්මතා. මේ ධර්මතා බුද්ධංග වශයෙන් අටක් තියෙනවා නේද? ඒ වැදීමෙන් අපි කොහොමද මේ ගමන් කරන්නේ? නරක ආදේශතර ආකාරයට නෙමෙයි. මනුෂ්‍ය ලෝක සංකප්පයකටත් නෙමෙයි. දෙවුල් වසකතකටත් නෙමෙයි. බබලුව අරුහතලේ සැපයකටත් නෙමෙයි. පිටසක්වලක තියෙන දේශකතකටත් නෙමෙයි. මේ බුද්ධංග වාසේ යදීමෙන් යදි දිනු කිරීම අපේ සංකාම තුළ ඇති වෙන්නේ සතර මාර්ග ඥාන සතර තරක් ඥාන සාන්ත නිර්වාණ ධාතු ආබෝධ කර ගැනීම වාසනාවයි. එනිසා අපි මේ වර්ණ උතුම් සමස භාවනා විපස්සනා භාවනා මාර්ගයේ තුලින් මේ බුද්ධංග හතකට මුදුන්පත් වේවා. බුද්ධංග හත ලැබෙන ඉලියස්සඟ මැනමින් අපට අනුගමනය කළ හැකි වේවා. ඒ බුද්ධංග හත මුදුන්පත් වී අපට විහාම අභිඥා සමාධි සමාපatti විපස්සනා ඥාන මාර්ගඵල ප්‍රතිලාභයෙන් බුදු සසේ බුදු මහා රහතන් වහන්සේ ආවෝද කොට වදාළේ ගාමිණි චතුරාරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අක්ක අනාන නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. දැන් මේ කාරණා සියල්ල මම හිතනවා කෙටි කෙටි කියන නමුත් මේවා බොහෝ තෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. සමහර පිළිකුම් අහලා තියෙනවා, දැකලා තියෙනවා, කටපාඩම් කරලා තියෙනවා, තේරුම් ගන්න තියෙනවා. නොතේරෙන සින්නතුණු තියෙනවා. ඒ අත්දැකීමත් ඒක ගැටහලක් හදින්නේ ඕනේ. එතන මේ බුද්ධංග සමනක් නෙමෙයි, බෝධිසත්ව ධර්ම තියෙන ඔක්කොම 37යි. ඒ ඔක්කොම එකට සම්පින්දනේ වෙලා තමයි වැඩෙන්නේ. ඒ චිත්ත සංකාරවල ඒ අංග වැඩමින් තමයි අපි මේ නිවන් ගමන කරන්නේ. නිසා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අනුගමනය කළ මේ ඉස්තරේතර සමතිපස්සනා භාවනා මාර්ගයේ යෙදෙනු චිත්තක්ෂණයක් වාසා අපේ සංකාන තුළ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම, සත්බුද්ධංග ධර්ම, මාර්ගාංග ධර්ම, විෂද ස්මිතද බාධකත්වී, උතුම් බාධකත්වී, දියුණුවටත්වී අපට මේ සදංග වශයෙන් කෙලෙසුන් යටපත් කර ගැනීමටත්, විස්සම්බන වශයෙන් කෙලෙසුන් උබා පැදීමටත්, සමුච්ඡේද වශයෙන් කෙලෙසුන් සහමුණින් සිදු දැමීමටත්, අපිස්සක්කාදී වශයෙන් කෙලෙසුන්ගේ සංසිඳීම ලබනු පිණිසත්, නිෂ්කරණ වශයෙන් මේ සංස්කාර ධර්මයන්ගෙන් එතර වූ අජරාමර සාන්ත නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසත් ඒ සාන්තේ හේතු වෙනවා වාසනා වෙනවා හේතු වේවා වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගන්න. මෙතෙක් වේලා පැයකට ආසන්න කාලයක් සිහිතුන්නේ දහම් කතාවට සමන් දෙන්න. මේ දහම් දේශන අපේ සංකාන තුල දහම් වචන සිහිතුන්නේ සංකාන තුල මේ කාලයේ තුල පහළුණේද සෝමනස සහගත හෝ උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත වෙමි පුත්‍ර සිත් පරම්පරාව. මේ සුසන සිත්‍යා සිත්‍යා ගාමී නැත්නම් ජරන් සිත්‍යා ගාමී ධර්මතා 34 34 දෙකින් යනවා. ඒ ධර්මතා 34 එකතු වෙනවා ධර්මතා 56යි. පරෝකණ්ණා සුත්‍ර ධර්ම කි. මේ පරෝකණ්ණා සුත්‍ර ධර්ම 56 පිරිවරා ගන්න අපේ සිත සරසනවා, අපේ සිත පිරිවරා ගන්නවා, අපේ සිත අහඟුතුමත් කරනවා, දිලිගන්නනවා, යුද්ධ මණ්ඩලයක යෝග සමුද්‍රක් එක්වාසී ලබන මහා කටලක් වාගේ මේ ධර්මතා පනසයි එකතු වෙලා අපේ සංකාරය 1500ක් සමණ ඇති මේ කෙලෙස් සමුදාය සමග සකන් වදිනවා. සකන් වදිලා අපි අපරාධිතව මේ ක්ලේශකාර පරාජය කිරීමට සමත් වෙනවා. මෙන්න මේක නිසා අපේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් වාසා ජනිත වූ ක්ලේශකාර පරාජය සඳහා උපකාරී වූ මේ ඉතරේතර සුසර සම්භාර ධර්මයේ මුලවට පිහිටෙන ලෝකවලුයි සාන්තිදායකයන් වහන්සේගේ ශ්‍රීකාද සත්මූලයේ බුද්ධ පූජාවක් වේවා. නරලෝත්තර ධර්ම ධාතුයේ දිවිය ධර්ම පූජාවක් වේවා. අෂ්ටාරික නිල මහා සංඝරාජයේ දිවිය සංඝගත පූජාවක් වේවා. කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන්ගේ සාමන ගුරු පූජාවක් වේවා. ඉරිණ සම්මුතු සතුන ආරක්ෂා කර ගැනීමට ධර්ම බලයක් වේවා. නම් කල්ලෝගේ මෝගේ දුරුවල බන්ධ මිත්‍රා දීන්ට මේ කුසලයේ හේතුයෙන් සුගති සැපත් දෙලවර සාන්ත නිවන් සුවක් වේවා. ආරක්ෂක දෙවි දේවතා මනුල්ලෙන් මෙකින් අනුමෝදන්ව අපට රටවදා පිළිවෙත් නගන් ගමනය කරන්න ආරක්ෂාවක් ලබා දී පසු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබස්වා. ඉසා හිතෙන දහස් අනන්ත අපරිමාණ සකල සත්‍යයන් මේ කුසලයේ අත්පත් වී සීල සත්වෝ නිරෝගී සෝපත්ත කාරණේ දුරා අජරාමර සාන්ත නිවන් සුව ලබස්වා. අප සෑම දිනාට මේ කුසලානිසංස බලෙන් නතුමත් මේ පුරපසන ආරම සඳහක් වාගේ ගුණයේ නුරණි සමස්ත භාවනා විපස්සනා භාවනාවෙන් ධර්මඥාන භාවනා ඥානෙ වැඩි දියුණු වෙමින් සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාගේ සම්මුදමත් කරගෙන කපිලෙදී බුදු පසේදී මහ රහතුන් වහන්සේගේ සැනසේ වදාළ අජරාමර සංකප්පණී සූකෝතරාම නිවන් සූත්‍රයෙන් හේතු වේවා වාසනා වේවා ප්‍රඥාන් සූ ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා චුන්නත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිස්වා කිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා චුන්නත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිස්වා කිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං ආකාශත්තා චුන්නත්තා දේවානාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිස්වා කිරං රක්ඛන්තු සුම්මේ සදාති දිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිස්සවන කස්සියා දිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිස්සවන කස්සියා ඉනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිස්සවන කස්සියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සම්බුද්ධාපංචේ ඉතිරි ඉන්ටරැක්ෂන් මේ තුන් පිළිවෙත් ළඟට දී දෙමින් බලවත් සත්‍යාරින් හා කාරුණිකව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් උපකාරී වෙන කල්‍යාණ මිත්‍ර පූජ්‍ය මීකලා විනීත ස්වාමීන් වහන්සේට සමතහන් ආලෝකමත් කරමින් දීත වෙන පූජ්‍ය දාසත්තේ සුමන සීල ස්වාමීන් වහන්සේට සසු සීලම නියමාතක ගරු ස්වාමීන් වහන්සේලාට අද මේ භාවනා පිළිවෙත් මඟ අනුගමනය කරන මේ ගරුසත්තු සීලම ස්වාමීන් වහන්සේලාට එසේම මේ පින්වත් යෝගී පින්වත් සෑම දෙනාට රත්නත්‍රය ආශිර්වාදයෙන් සම්බුදු සසුනේ ඒකාලෝක කරමින් බුදු සසුනේ පිළිවෙත් නිදුන් තමනවා සතු අධිගම බෝධියාණන් සාක්ෂාත් කර ගැනීමට රත්නත්‍රය ආශිර්වාද වේවා සසුනයිත්‍යෙන් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිස්සං වන්දහා ප්‍රසායින සත්තාරෝ ධම්මා වන්දන්ති ආනුවන්නෝ සුඛං බලං ආයුරෝ සං අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ.